සදාවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසන අතුරින් උන්වහන්සේ බෙහෙවින්ම අගය කරපු අවධාරණය කරපු ප්‍රධාන ගුණාංග දෙකක් පිළිබඳව. ධර්මයේ ප්‍රධාන ස්තම්භ දෙක හැටියටත් මේ දෙක සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානයත් කියන කාරණා දෙක. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා. දානයත් සමචරියාවත් මෛත්‍රී චින්තාවත් වඩන්න කියලා. ඊළඟට උන්වහන්සේ ධර්ම මාර්ගයේදී නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමෙහි ඒකායන ප්‍රතිපදා විදියට සතර සතිපට්ඨානය දේශනා කළ තියෙනවා. එනිසා මුළු සම්බුදු සසුනම මෙන්න මේ කරුණු දෙක මත, එක අතකින් මෛත්‍රියත් අනිත් අතින් සතිපට්ඨානයත් කියන මේ කරුණු දෙක මත, මේ ස්තම්භ දෙක, කුළුණු දෙක මත ගොනු කරන්නට පුළුවන්, ඒක රාශී කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේ ශ්‍රාවකයන්ගේ සැනසීම උදා කරලීම, විශේෂයෙන්ම මානසික පාරිශුද්ධිය ඇති කළ දීලා මානසික වශයෙන් එළඹෙන්නා වූ අනේක විද දුක්ඛම් කටළු වලින් සත්‍යයන් නිදහස් කරලීමටයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. එකාතකින් කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කරලා මේ කාම ලෝකයේහි දුගතියට වැටෙන මට්ටම දුරු කරලා සාර්ථක ස්ථාවරත්වයකට හඳවන්නට උන්වහන්සේ උත්සාහ කළා. අනිත් අතින් පටිසම්පාද චක්‍රයෙන් නිදහස් වන විදියට ලෝකෝත්තර දර්ශනයෙන් යුක්තව සතිපට්ඨානය තුළ සිහිය සහ නුවණ දියුණු කිරීමේ වැඩපිළිවෙලෙහි නියුක්ත කරවන්නට බුදුරජාණන් වහන්සේ උත්සාහ ගත්තා. අන්නේ ආධ්‍යාත්මික ගමනේදී මෙලව සාර්ථකත්වයේ සතුට සැනසීම සඳහාත්, පරලෝ ජීවිතයේ සුගතිය සඳහාත්, නිර්වාණ අවබෝධය සඳහාත් වැඩි යුතු ගුණාංග අතර ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් දේශනා කරනවා. අභිඥා සූත්‍රය වෙන දේශනාවලදී භාගතුන් වහන්සේ දේශනා කරනවා, අත්තේ වික්ඛවේ ධම්මා අභිඥා භාවේ තම්මා. නොනති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් පුහුණු කරන තියෙනවා නම් කාරණා දෙකයි. ඒ මොනවද? සමතෝච විපස්සනාච. එක අතකින් සමතයත් අනෙක් අතින් විපස්සනාවත් නැත්නම් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියන මෙන්න මේ කරුණු දෙක ගැන උන්වහන්සේ දේශනා කළ තියෙනවා. ඒදී ප්‍රධාන වශයෙන් මානසික පාරිශුද්ධත්වය සඳහාත්, සිතෙහි සැනසීම සඳහාත් හේතු වන කරුණු අතරින්, ඒ වගේම ලෞකික කුසලයේ ඉහළටම දියුණු කිරීමෙහි පුණ්‍ය කර්ම විදියටත් මෛත්‍රිය දේශනා කළ තියෙනවා. මෙත්තා චේතු විමුක්ති වෙන සූත්‍ර දේශ බලන විට ඉතාම පැහැදිලි, ලෞකික වශයෙන් අප කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර මෛත්‍රිය වැඩිම ඉහළම කුසලයේ විදියට දේශනා කළ තියෙනවා. ඒකට හේතුව තමයි මෛත්‍රී සිතුවිල්ලෙන් අප ලෝකයේ දිහා බලන විට අපේ තාම පුළුල් දැක්මකින්, මෛත්‍රියකින්, විශ්ව කරුණාවකින් ලෝකයේ දෙස බලන්ට හුරු වෙනවා. අනිත් අතින් මේ මෛත්‍රිය දිනු වෙන සමගම දානය සහ සීලය කියන කරුණ දෙකත්, කරුණා මුදිතාදී ගුණාංගත් අප තුල નિરાයාසයෙන්ම දිනු වෙනවා. එනිසායි උන්වහන්සේ මෛත්‍රිය වැඩිමට අපට නිතර අනුශාසනා කළේ. අපට මනසට චිත්ත පීඩා දෙන කරුණු අතරින් ප්‍රධාන වශයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාදාදී මේ නීවරණ අපට බෙහෙවින් බලපෑම් කරනවා. අන්නේ මානසික පීඩාවන්ගෙන් දුරවන්නට මෛත්‍රිය ප්‍රධාන අනුශාසනාවක් වෙනවා. තමන් ඉන්න ස්ථානයේ පටන් තමා ඉන්න නගරය, රට, ලෝකය, විශ්වය මේ හැමදෙනාම සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියන මේ මෙසිත පුරුදු කරන්න පුළුවන් නම් ඒ සමගම ආධ්‍යාත්මික වශයෙන් අපේ ලොකු දියුණුවක් ඇති වෙනවා. මෙත්තානිසංස සූත්‍රය වැනි දේශනාවලදී එහි ආනිසංස දැක්වෙනවා. සුඛං සුපති, සුඛං පටිභුජ්ජති, නපාපකං සුපිනං පස්සති ආදි වශයෙන් දේශනා කරලා, මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති, දේවතා රක්ඛන්ති ආදි වශයෙන් මිනිසුන්ටත් නොමිනිසුන්ටත් ප්‍රියවන, ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ඉහළම තලයකට පත්වන, විශේෂයෙන් සමාජගත ජීවිතයේදී අන් අය සමග සුහදව කටයුතු කිරීමට මෛත්‍රිය බෙහෙම වැදගත් වෙනවා. අපේ හිතට පීඩා දෙන අකුසල විතරක් අතරින් ද්වේෂය ප්‍රබල අකුසලයක් වෙනවා. මෛත්‍රිය වැඩීමේ ප්‍රතිඵල විදියට අපට මේ අකුසල විතරකේ දුරු කරගෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වෙත යොමු වෙනටත්, විශේෂයෙන්ම මෙත්ත සූත්‍රයේ දැක්වෙන විදියට ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මෙතං විහාරං ඉදමාහෝ කියන අනුශාසනයට අනුව මේ මිනිස් ලොව බඹලවක් කරගන්න ක්‍රමය, බ්‍රහ්මයෙක් වගේ මානසික චින්තනයෙන් ලොව තුල වාසය කිරීමේ ප්‍රතිපදා විදියට මේ මෛත්‍රී චින්තාව දක්වලා තියෙනවා. එනිසා නිතිපතා දිනෙන් දින මෛත්‍රී චින්තාව දිනු කරගන්නට අප උත්සාහ කරන්නට ඕන. අනිත් කාරණය තමයි සතිපට්ඨානය. වර්තමානයේ තුල සිත තියාගෙන කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ හතර තුල නිතර සිහිය පවත්වා ගැනීම, ඒ හතරට පාදක වෙච්ච හේතු නුවණින් මෙනෙහි කිරීම වශයෙන්, සමුදය බැලීම වශයෙන්, මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම වශයෙන් විදර්ශනා භාවනාවට යොමු වීම සතිපට්ඨානය තුලින් බලාපොරොත්තු වෙනවා. මේ සිදු කෙරෙන්නේ අප මේ සසරට බැඳී සිටින අවිද්‍යා නීවරණය සපුරාම දුරු කරලීමයි. අප ලෝකයක් ඇසුරු කරනකොට මේ භෞතික ලෝකයක් ඇතැයි කියලා හෝ නැතැයි කියන ගන්න ආකල්පයක් තියෙනවා. ඒක ඇතිවන්නේ අපේ තියෙන නොදැනීම නිසා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඇතිකල්හි වර්තමානයේහි මේ ස්කන්ධ හටගෙන හේතුන්ගේ නිරෝධයෙන් ඒ මොහොතෙම නිරුද්ධ වෙන බව නොදන්නා නිසා අප නිරුද්ධ වූ රූපයේ කෙරෙහි අවිද්‍යාවෙන් බැඳෙනවා, නැත්තං තෘෂ්ණාවෙන් වෙලී සිටිනවා. මෙන්න මේ තත්ත්වයෙන් දුර වෙනට නම් ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට පතිත වන රූපාදී අරමුණු අප තේරුම් ගන්න මොහොතෙහි ඒවා නිරුද්ධ වෙලා ඇති බව නෝනෙන් තේරුම් ගත්තොත් එක අතකින් රූපේ නිදහස් වන ගමන් අනිත් අතින් නාමයන්තෙන් නැත්තං චිත්තචෛතසික පැත්තෙනොත් නිදහස් වන්නට අපට අවස්ථාව තියෙනවා. මුලින්ම කායේ කායනුපස්සී විහෙරති කියපු විදියට කායේ කායනුව බලෙන් වාසය කරමින් මේ කය ගැන සිහිය සතිපට්ඨානය පවත්වා ගනිමින් අන්නේ කයට හේතු වූ ආහාරය නුවණින් දැනගෙන ආහාර ඇති කල රූපය හටගන්නා බවත් ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වන බවත් නුවණින් දකින්නට ඕන. වේදනාව පිළිබඳව සිහිය පිහිටුවා ගනිමින් සැප දුක් ආදී වේදනා නුවණින් තේරුම්ගෙන ඒ වේදනාවට හේතුව ස්පර්ශය බවත් ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වන බවත් නුවණින් තේරුම් ගන්නට ඕන. සිත ගැන අවධානයෙන් ඒ මොහොතෙහි සිතේ ස්වභාවය තේරුම් අරගෙන ඒ සිතට හේතුව නාම රූප බවත් නාම රූප නිරෝධයෙන් විඥාණය නැත්තම් සිත නිරුද්ධ වෙන බවත් නුවණින් දකින්නට අනුශාසනා කළා. ධම්ම හේවත් සිතවිලි පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සිතවිලිත් ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව අපට නුවණින් දකින්නට පුළුවන් වුණොත්ින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම රූප ඇති කල්හි හටගෙන රූප නිරෝධයෙන් නිරුද්ධ වෙන බවත් මේ ස්කන්ධ පංචකය හැර කිසිවක් ලෝකේ නැති බවත් මෙය දිගට නොපවත්නා බවත් මෙය සත්‍ය පුද්ගලෙක් නොවන බවත් හේතු ඇති කල්හි හටගෙන නිරුද්ධ වෙන බවත් අපේ සමස්ත අධ්‍යක්ීම කියන්නේ පංචස්කන්ධයෙන් බැහැර වූවක් නොවන බවත් මෙය මනවින් තේරුම් ගත්තොත් අප සම්පූර්ණයෙන්ම සංසාර චක්‍රයෙන් නිදහස් වන විදියට සියලු දුකෙන් නිදහස් වන විදියට අපේ චින්තනය මෙහෙවන්නට හැකියාව තියෙනවා. සතිපට්ඨානෙන් අපේක්ෂා කරන්නේ අවිද්‍යා නීවරණය දුරු කරමින් සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන වලින් අපේ සිත ක්‍රමයෙන් නිදහස් කරලීමයි. සබ්බේ සත්තා බාන්දු සුඛිතත්තා කියන මෛත්‍රී සිතුවිල්ලෙන් පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික දියුණුව අප මිනිස් ලෝව බමලවක් කර ගනිමින් සතිපට්ඨානයට එළඹිලා අපේ ආර්ය පුද්ගල මුණගැහෙන මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල නෙලා ගන්නා වූ සංසාර චක්‍රයෙන් නිදහස් වන මාවතට වහවහා පිවිසෙන්නට ඕන. එනිසා මෛත්‍රී චින්තාවත් සතිපට්ඨානයත් අපේ ජීවිතයේ ප්‍රධානතම ගුණාංග දෙක බවට, අපේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රධාන ස්තම්භ දෙක බවට පත් කරලීමට අප නිරතුරු උත්සාහ ගනිමු. ඒ සඳහා කල්යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් වහවහම ධර්මයේ තෙලවීමට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.